නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡං අනිච්ඡතෝ දක්ඛං දුක්ඛමද්දක්ඛ දුක්ඛතෝ අනත්තාති අනත්තාති අසුභං අසුභතද්දසං සමාදිට්ටි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජගෝති. දවසේ අනුග්‍රහක භවතුන් ප්‍රමුඛ එම ධර්මානුශාසනාව සවන් දෙමින් ධර්මයේ ගැඹුර වටහා ගැනීම සඳහා සුගී ප්‍රඥා සමෙහෙවන්නා වූ සදාබර පින්නතුනි, අපට ලැබී තිබෙන මාතෘකාවක් තිබෙනවා මින් පෙරතර වූ ධර්ම දේශනාවක් සම්බන්ධයෙන්. ඒ ආශ්‍රයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කිරීම කරන්නයි කියලා. ඒ අනුව අපි එදා භාවිතා කළ මාතෘකාවට වෙනස් මාතෘකාවක් දැන් ගත්තා වුණාට ඒක තමයි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මතක් කරගන්න මේ මාතෘකාව අට්ඨානමේ තම් වික්කවේ අනවකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්ඡතෝ උපගච්ඡෙය මේ සංඨානං විජ්ජති. ඒක තමයි එදා ධර්ම දේශනාවේ මාතෘකාව. මම කැමති මේක වෙනස් ආකාරයකින් අරන් ගන්න, ඒකම කියන්නේ නැතුව. ඒ කියන්නේ ඔබ සිටිනා තැන සහ ඔබ අවබෝධයෙන් පැමිණිය යුතු තැන මතක තබාගන්න. මේකම විග්‍රහ කරන්නම් මගේ ජීවිතය තුළද. එතකොට වඩාත් සවන් දෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි බෞද්ධ පෞල්වල උපන් අය අනිත් අය කියන දේවල් අහලා ඒක තේරුම් ගත්ත විදිහ සහ අද දක්වා සොයාගෙන ආපු තැන, අද ඉන්න තැන, මේක පැහැදිලි කරනකොට ඔබත් මේ ගමන පැමිණිය යුතුයි කියලා ඔබට වැටහෙවි. මලක තබා ගන්න. දැන් මේ පාඨයෙන් කියන්නේ ඉඩකඩක් නැහැ, අවකාශයක් නැහැ, වෙන්න බෑ. විත්ති සම්පන්න පුද්ගලෙක් හෙවත් සෝවාන් පුද්ගලයෙකුට කිසියම් සංඛාරයක් නිත්‍යයි ගැනීම වෙන්නේ නැහැ. ඉඩකඩ නැහැ ඒකට කියලා බුදුන් වහන්සේ සාතික වෙනවා. මේ ditthi sampanna buddhalaya කෙනකේ තේරුම සෝවාන් වලින් එහාට ඒ ආර්ය මාර්ගයේ යන කෙනා. එතකොට ඒකෙන් පෙන්නනවා බුදුන් වහන්සේ ආර්ය මාර්ගස්ත වීමම නිත්‍ය වෙනවට අනිත්‍ය පිළිගැනීම කියලා. එතකොට ඒ මොනෝය අනිත්‍ය පිළිගැනීමද කියන එක අපි නිර්වදිකර ගන්න ඕන. ඒ සඳහා මා යන්න කැමති අර මා ආගමන ගැන බුට කියන්න. එවිට කටේ තිරසුවඳ ගේනති කාලේ, මව්පියන් අත්තමුත්ත ඇසුර ඉන්න කාලේ යන අවමංගල උත්සවවලදී මව්පියන් කියලා දෙන කාරණාවලදී අපට යමක් වැටහෙනවා. මේ ලෝකෙ කිසිවක් ස්ථිර නැහැ. ඒ කතාව ඇත්ත, ලෝකෙ කිසිවක් ස්ථිර නැහැ. නිරන්තරයෙන් වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, අලුතෙන් හට ගන්නවා. ඒක අපේ ඇසට පෙනෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍යද කියන එක හොයාගෙන යන්නයි අපි ඕන. මතක තබාගන්න. ඒ කිසිවකට කියන නම මොකද්ද කියලා හොයාගන්නවා මම ඊගාවට. ඒ තමයි බාහිර වස්තු ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකේ. තවත් භාෂාවකින් කියනවා නම් සතර මහා භූතයන් පදනම් කොටගත විවිධ වර්ණ ගන්ධ රස වලින් පැහැදිලි වෙන්නා වූ ද්‍රව්‍ය සංඛ්‍යාතය කියලා තියෙනවා පවතින වශයෙන් දකින ලෝකේ. ඒ අපේ ඇසේ මානෙට කැඩෙන බිඳෙන ඉදෙන වේලෙන නරක් වෙන කියන වචන වලින් වෙනස් වෙන එකක්. ඒ කාලේ මට ඒක හිතුනේ නැහැ. සර්වඥ කියන පදයේ තේරුම් යනකොට සියල්ල දත් කියන පදයේ තේරුම් යනකොට සියල්ල දත් එකේ දැනගතු සියල්ල මොකක්ද කියලා එළි වෙනකොට එකක් මතක තියාගන්න මෙතනදී. මේ ළමා කාලයේදී මේ ලෝකේ පවතින සියල්ල පිළිබඳව අභ්‍යවකාශ විද්‍යාව හෝ භූගර්භ විද්‍යාව හෝ තවත් මේ සාගර විද්‍යාව හෝ ආදී කොට ඇති මේ විද්‍යාවන්. ප්‍රථමයි අපි මේ සියල්ල කියලා කල්පනා කරන්නේ. සර්වඥ කියන වචනට සිංහල සියල්ලදත් කියලා දාපුවම අපි හිතන් ඉන්නවා මේ ලෝකෙ තියෙන ඔක්කොම දැනගත් කියලා. දැන් උන්වහන්සේ සබ්බ සූත්‍රයේ දේශනා කරමින් උන්වහන්සේ දැනගත් සියල්ලක් දේශනා කරනවා අපි ඒක දැනගන්න ඕන. අන්න එතකොට තමයි මේ අපි හිතන වදන් වලට වඩා වෙනස් ගැඹුරු අර්ථක් මේ වදන් වල තිබෙන බව තේරෙන්නේ. එවිට සබ්බංගෝ භික්ඛවේ දේසිස්සාමි මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ කියලා කිංච භික්ඛවේ සබ්බං කියලා මොකද්ද වදාරලා තියෙන්නේ? පාලියෙන් කියනවනම් චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච ඉවහාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝස ධම්මෝච. එසත් රූපයක් කනත් ශබ්දයක් නාසයක් ගන්ධයක් දිවත් රසත් කයත් පහසත් සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. දැන් අපි දැනගත් සියල්ල හරිද? නෑ, මේ සසර දුකට පත්වීමට වීම පිළිබඳ දැනගත යුතු සියල්ල සහ සසර දුකින් අත මිදීමට අවශ්‍ය නම් දැනගත යුතු සියල්ල මේ තියෙන්නේ. උන්වහන්සේ දැනගත්තා වගේම අපිත් මේ සියල්ලේ යථාතත්ත්වය දැනගන්නවා. අනේ එතකොට තමයි දෙරෙන්නේ. එහෙමනම් මේ බාහිර දේවල් වල ඇති වෙන නැති වෙන එක දේශනා කරන්න සියල්ල දැන බුදු වෙන්න ඕන නෑ. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න ඕනෑම රටක ඕනෑම මනුස්සකෙන් ඇහුවොත් මේ ඇහැට පේන වෙනස් වීම පිළිගන්නවා. එහෙනම් එය මේ කියන අර්ථයට ගත්තල ඒ වෙනස් වීම දකින්න ඔක්කොම සෝවන්න. එහෙනම් මොනම වණක්වත් අහන්න ඕනේ නෑ, බෞද්ධ වෙන්නත් ඕන නෑ. එහෙම වෙන්න බෑනේ. එනිසා අපි තව ටිකක් එහාට යනවා. එතකොට පෙන්වන්නේ සංඛාරයන්ගේ අනිත්‍ය. ගාථාවල පෙන්වන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඉතින් ඊට පස්සේ නම් සංඛාර හොයන්න වෙනවා. ඒ සංඛාර හොයන යනකොට මට හම් වෙනවා පාලි පදයක් තිබෙනවා කසලවලට නමක් තියලා සංඛාර කියලා. නගරයෙන් නිවත දමන දේවල්, නිවසෙන් නිවත දාවල්, මුළු තැන්ගෙන් නිවත දමන දේවල්, බැහැර කරන දේවල්. ඒවටින් එහාටත් දිරා යනවා, එතකොත් දිරා යනවා. ඒ කසලවල අනිත්‍යකුත් තියෙනවා. හැබැයි ඒ කයන්න තියෙන්නේ මාත්‍රාන්න කයන්න නෙවෙයි, නිකන් සාමාන්‍ය කයන්න. ඒකත් එහෙනම් ලෝකෙ හැමතැනම බුදුන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සල්ලා සිදු වුණා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාරනා වූ අනිත්‍ය බුදුන් වහන්සේ වදාළන ධර්මයයි. ඒක ඉතිසල කවුරුත් හොයාගෙන ඉන්න බෑ. ඒ නිසා තව ටිකක් එහාට අපි හොයනවා. එවිට හමු වෙනවා තවත් අපි මුල් කොටගත්තු සංඛාර ටිකක්. අන්න එතන තමයි ඊට පස්සේ සමාජය නතර වෙලා ඉන්නේ. ඒ තමයි මිනිසා කය වචන සිත කියන තුනකින් කටයුතු කරනවා. ඒ කය වචන සිත ප්‍රාත්මක වෙන්න බලපාන්නා වූ සිතේ ස්වභාවයන් තුනක් ධර්මයේ උගන්වනවා. ඒකට කියන්නේ අපි වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර. ඔබ මේ හුස්ම පාර ඇතුළේ ඉන්න තාක්කල් තමයි ඔබේ කය රැස් වෙන්නේ. එදාට කය හිරෙන්න ගන්නවා. හුස්ම පාර නැතුව මේ කලුත් වැඩියා කරන්න බැරුව යනවා. ස්මිර වී මරණයට පත් විය. ඒ වගේම මේ කට පාවිච්චි කරන්න ඒවට අදාළ දේවල් සිතින් හදන්න වෙනවා. ඒක කල්පනා වෙනකොට ඔබට තේරෙනවා ඇති කටින් කියනකොට හිතින් මෙහෙම මෙහෙම කරනවායි කියලා කියනවා. නින්දේ වට දැනව ඇති කතා නොකරට කටින් කතා කරනවා කතා වෙනවා. මෙන්න මේ සිද්ධියට තමයි විතක්ක විචාර කියලා කියන්නේ. විතක්ක විචාර වෙන්නේ නැතුව කටපිට වෙන්නේ නැහැ අටෙන් වචන. ඊළඟට තවත් එහාට ගියාම කල්පනාවේදී නින්දේදී ඔබට බාහිර ලෝකෙ මොකුත් නැති වුණාට මේ බාහිර ලෝකෙ තිබ්බ සැප දුක ඔක්කොම ඔබට විඳින්න පුළුවන්. ඔබ සතුටින් නම් මෙහි හිටියේ නින්දෙත් ඔබ සතුටින් ඉන්නවා. ඔබ මෙහි හොරෙක් නම් නින්දෙත් හොරෙක්. ඔබ මෙහි වෛරයෙන් පෙළෙනවා නම් එහෙත් වෛරයෙන් පෙළමින් විඳිනවා. එතකොට එහෙනම් අන්නේ විවිධාකාර හැඟීම් තමන්ගේ හිතට එන හැඟීම් තුළ පවතිනා වූ සංඥා වේදනා සංඥා විඳිනවා. තමන්ගේ හිතේ තියෙන සංඥා තමයි විඳින්නේ. බාහිර ලෝක දේවල් නෙවෙයි. නමුත් මේ තුන සංකාර වෙන්න පුළුවන්ද කියලා හොයන්න ඕන. සබ්බේ සංකාරා. නමුත් මේවා මෙහෙම පදයක් මට හම් වෙනවා පිටකේ තිබිලා. සංකාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භව යම් කිසි බුද්ධලේ සංකාර නිරෝධ කර දුක් හටගන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේට කාය වචී මනෝ සංකාර ඉවර කරන්න බැරි වුණා අවුරුදු 80 දක්වාම. එහෙනම් කාය වචී මනෝ සංකාර නම් මේ අනිත්‍ය. එහෙනම් උන්වහන්සේට දුක. එහෙනම් උන්වහන්සේත් අවුරුදු 35 80 දක්වා දුක් විඳින්න ඕන. නමුත් උන්වහන්සේගේ උදාන වාක්‍ය තුල අපට හම් වෙනවා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. තණ්හාව සේවිය සිත සංකාර ගත වීමෙන් මිදුනි. අන්න ඒ සිත සංකාර ගත වීමෙන් මිදුණ කියන කාරණේ එහෙනම් කවද්ද සිද්ධ වෙලා තිබෙන්නේ 35 දී. එහෙනම් කාය වචී මනෝ සංකාර තවදුරටත් තියෙනවා ඒවා වෙන්නත් බෑ කියන කාරණාව තේරුම් ගන්න ඕන. එහෙමයි අපි තේරුම් ගන්නෙ. එතකොට එහෙනම් තව පදයක් හම්බ වෙනවා අවමගුල් උත්සවවලදී. එහෙම නැත්නම් ඉගෙන ගන්න ගාථාවලදී සබ්බේ සංඛාරා අනිච්ඡාති අනිච්ඡාත සංඛාරා වය ධම්මා සංඛාරා කියලා හැම තැනම සංඛාර පදයක්. හැබැයි ඒකේ කයන්න මහ ප්‍රාණ. දැන් මේවා මොනවද? වෙන මේවා තමයි සාමාන්‍ය පොත්පත්වල විස්තර කරලා නැති මේ සබ්බේ සංඛාරා. අනතුරු අපි හොයාන යනෝ. ත්‍රිපිටකය පරිහරණය කරමින් කවුද මේ සඳහා අරුත් විවරණේ කරලා තිබෙන්නේ කියලා. එවිට අපට හමු වෙනවා මොනවද හමු වෙන්නේ? මිනිසුන් ජීවත් වෙන විට මිනිසුන් අතින් සිත මුල් කරගෙන සිදුවෙන්නා වූ මේ කාය වචී මනෝ නෙමෙයි සසර ගමනට හේතු වෙන්නා වූ අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සසර ඇවිදින්න හේතු වෙන ධාති ටිකක් හිතේ එකතු කරනවායි කියලා. ඒක තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ වචනෙන් ගත්තොත් පෘථග්ජන භාවය තුළ සිටින්නා වූ අවිද්‍යාගත පුද්ගලයා තමන් කරන කියන ක්‍රියාකාරකාර සම්හිදී පෘථග්ජන භාවය නිසා ඒවා මමත්වෙන් ගැනීමක් කරනවා. එතකොට ඒ කාරණාවේදී උන්වහන්සේගේ ආකාර තුනක් බෙදනවා. අපුඤ්ඤාභි සංකාර අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. ඒ කියන්නේ ඔබේ භාෂාවෙන් කියනවා නම් අනාගත විපාක දෙන්න තවත් එකතු කිරීම අපුඤ්ඤාභි සංකාරයයි. පව් එකතු කරනවා. අபிසංකාර කියන පදයේ තේරුමත් එකතු කරනවා නැත්නම් අනාගත විපාකයකට හේතුවක් ඉතුරු කරනවා කියන එක. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. පුතග්ජන පුද්ගලයාට පුණ්‍ය කර්මයේදීත් ඒක කරෙහි ඇලීමක් ගැටීමක් තියෙනවා. ඒක බලාපොරොත්තුවක් තියෙනවා. ඒක මමත්වෙන් ගැනීමක් තියෙනවා. ඒ මමත්වෙන් ගැනීම නිසා අනාගත විපාකයක් වෙන්න මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ ආයවරණ සැප බල වශයෙන් හේතුවක් ඉතුරු කරනවට කියනවා පුඤ්ඤාභි සංකාරය. පුඤ්ඤං චේ සංකාරං අවිසංකරෝති. හරි. දෙකක් හම්බ වුණා. අපට තේරෙන්නේ මේ දෙක විතරයි. අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ හොඳ නරක දෙකක් කෙරෙනවානේ 100%ක් නැති වුණත් සාමාන්‍ය බුද්ධලෙක් වශයෙන් තමන් නරකක් නොකලත් අනිත් අයක නරකයි කියලා හිතනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ නරකක් කළේ නැහැ. නමුත් උන්වහන්සේ කරපු වැඩත් නරකයි කියලා දැකපුවා හිටියා. අන්න ඒ වගේ. ඒ වුණාට මේ එදා යුගයේ බුදුන් වහන්සේ වැඩ සිටි යුගයේ එදා යුගයේ ගෙදර අතහැරලා වනාන්තරගත වුණා වූ තවත් කොටසක් කට්ටියක් හිටියා. මේකට බුදුන් වහන්සේ වදාළ ධර්ම වැටහුනේ හෝ විදර්ශනාවක් තිබුණ නැති වුණාට වුන් මේ පිනපව දෙක නම් වූ අபிසංකාරයේට එහා ගියේ දෙකට අහු වුණා නොදන්න කම නිසා. තමන් දිනු කරගත්ත නොනින් තමන් දිනු කරගත්ත ඥාණයෙන් ලැබිච්ච දේවල් ඒවා අபிසංකාර බවට පත් වුනේ අරමෝඩකම අවිද්‍යාව නිසා. නැත්නම් අபிසංකාර වෙන්නේ නැහැ. ආනිජ්ජ නැත්නම් ආනිජ්ජ කියන වචනයෙන් කතා කරන්නා වූ අபிසංකාරයෙහිවත් මෙවට කියනවා ධ්‍යාන කුසල. අන්න අபிසංකරෝති උපගං හෝති විඥානං සිත ඊට අනුව ඒවට පැත්තට හැරෙනවා. ඇයි මේ තුන අපි දැනගන්න ඕන? මේ තුන තමයි සත්‍යය සතර ඇවිද්දවන්නේ. අතක තබා ගන්න. එතකොට කොහොමද ඇවිද්දවන්නේ? අපුඤ්ඤාභි සංකාරයේ මරණාසන්න චිත්ත විදියට આવොත් අනාගතයේ සකස් කරනවා මනුස්ස ශරීරය අයින් කරලා ඊට ගැලපෙන ත්‍රිසංගත ශරීරයක් උපපාතික ප්‍රතිසංගියක්. ඒක අර නරක චේතනා පැත්ත විසින් හදන්නේ. මෞකසක නම් මේක හීන ලෝකයක් තුළින් හදන්න ඕන. උපපාතික නම් එතන ඉඳලාම හීන ලෝකයක් පේනවා. නමුත් පුණ්‍යාභි සංකාරී තියෙන මානව හිතවාදී මානසික පැත්තක් ඒ නිසා ඒක අවම උපරිම මධ්‍යමයට තීරණය වෙනකොට දුප්පත් manussකම පොහසත් manussකම සහ දෙවියන් අතර උත්පත්ති කියන මේ අනාගතය සකසා දෙනවා අභි සංකාරය විසින්. මේ දෙකට එහා ගිය අර සිතේ එකතු කරගත්තා වූ ධාන කුසලය නම් වූ එක ඒකත් අභි සංකාරයක් බැවින් එවින් පරලෝ යන අය බබලෝ දෙකේ උපදිනවා. මම මේකට නමක් දීලා තිබෙන්නේ පවෙන් පරලෝ යාම, පිළින් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම කියන මේ සංකාර තුනේ අනාගතය. ඔන්න අපට හම්බ වෙනවා. දැන් මේ කිංච සංකාරං කියන්නේ මේව වෙන්න ඕනේ නැති කියලා ඊට පස්සේ හොයනවා. ඉතින් මේකේ තවත් අර්ථයක් හොයන්න ඕන නේද? ඒ නිසා. දැන් එතනදී අපට හම් වෙන කරුණක් තමයි අර ගම්බද නැත්තන් ඔබේ බෞද්ධ පස්සෙදීම තුළ අවමගුලක් සිදු වෙන මොහොතේදී මේ සාමින් මහන්සලා වැඩම කරලා ගාතාවක් කියනවා අනිත්‍ය ප්‍රතිසංගත ගාතාව කියලා. ඉතින් ඒක අනිත්‍යවද සංඛාරා උපාද වය ධම්ම වෙනවා උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේසං උපසමසකෝ කියලා කියනවා. දන්නේ නැති අය අපි බලන් ඉන්නවා ඒක දිහා බලන් ඉඳලා කල්පනා කරනවා මිනිස්සයා සංඛාරයක් ඉස්සර හිටියා දැන් නැරුණා ඒක තමයි අනිත්‍ය. නමුත් එහෙම තේරුණාට හේතුවට ඒගොල්ලෝ මට මේ ගාතාව තේරෙනකොට මේක ගැලපෙන්නේ නැහැ. මොකද අගපදේ තියෙන්නේ තේසං උපසමසකෝ කියලා. තේසං කියන්නේ ඒ වාට. ඒ වාගේ සංසිඳීමේ සැපය. මොනවද අපි හොයන්න ඕනකමක් තියෙන්නේ. එතකොට සංසිඳෙනවා කියන එකේ තේරුම දැන් වතුරක් උල්පතක් තිබුණොත් එහෙම උල්පත හිඳුනොත් වතුර නැතුව යනවා. ඒ වගේ මේ සංසිඳීමේ සුඛයක් පෙන්වන උපසම සුඛය කියලා. මොනවද? ඒ වාය කියන්නේ කයේ නම් ඒ මනුස්සයා මැරුණා දැන් ඉතින් එහෙම සැප තියෙන්නේ නැහැ. නැහැ. අන්න එතකොට තමයි එහෙනම් මේ අනිත්‍යවත සංඛාරා කියන පදයෙන් ඔය කය ගැන නෙවෙයි කතා කරන්නේ අර එහෙනම් මෙන්න මේ සබ්බේ සංඛාරා කියන වචනේ සියලු කියන වචනට ගන්න වෙන්නේ පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිජ්ජාවි සංඛාර. මේ තුන තමයි බුදුරජාණන් වහන්සේ වගේම සරියුත් මහරහතන් වහන්සේ සංගීත සූත්‍රයේ දේශනා කරමිනුත් තයෝ සංඛාරා කියන පදයෙන් බුදුන් වහන්සේ වදාළ දෙය අනුමත කරලා නැත්නම් පිළි අරගෙන නැත්නම් එකඟ වෙලා තිබෙන්නේ. එහෙනම් අපිටත් එකඟ වෙන්න වෙනවානේ. දැන් ඊට පස්සේ හොයන්න වෙනවා මේ සංකාරය කොහෙද තියෙන්නේ කියලා. එහෙම පොතේ ඉගෙන ගත්තට බැහැනේ. ඒක ඉගෙන ගන්න යන්න වෙනවා ඊට පස්සේ මේවා තියෙන තැන හොයන්න පිටින් බලන්න බෑ. එතකොට අපිට ඉගෙන ගන්න වෙනවා අපි ළඟ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් බුදුදහමේ උගන්වනවා. අපි ස්ත්‍රී, අපි පුරුෂ, අපි ගිහි, අපි පැවිදි, අපි උගත්, අපි නූගත්. ඒ අපේ ඇහැට පේන බාහිර මට්ටමේ. මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නූපත් ભેදයකින් තොරව අපි ළඟ සිදුවෙන ක්‍රියාකලාපේ තමයි අර සබ්බ සූත්‍රයේ පෙන්වන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සාරිතෙන් අරමුණුගෙන අපහැරීමක් තමයි ඔක්කොම වැඩ ටික. පව් හරි පින් හරි හම්බ කරන එක හරි නැති කරන එක හරි සුරාව සූදු දරාතය හරි දානේ හරි ඒ හොඳ නරක දෙපැත්තටම බෙදුවත් මේ දොරවල් හයෙන් කරන වැඩ ටික අදහම වෙන මොකවත් නැහැ කියලා තමයි සබ්බ සූත්‍රයේ පෙන්වන්නේ. නමුත් දොරවල් හයෙන් කරන වැඩේ පිළිබඳව විවරණයක් අපිට සාමාන්‍ය පාසල් අධ්‍යාපනය තුළ හෝ සාමාන්‍ය ධර්ම දේශනා තුළ සිදු වෙන්නේ නැහැ. ඇයි මේක හොයන්න වෙන්නේ? මොකද මේක ඇතුලේ තියෙන සංකාර කියලා જાතියක්. ඒක කොහෙද හොයන්න ඕනනේ? එකයි. එතකොට මොකද වෙන්නේ? එතකොට අපට තවත් සූත්‍රයක් උදව් කරගන්න වෙනවා ලෝකෙ තියෙන හැටි නෙමේ බුදුන් වහන්සේ වදාළ හැටියට ඉගෙන ගන්න. ඒ ලෝකෙ තියෙන හැටි පිළිබඳව අරද මම බොහෝ කල් කියලා තිබුණේ අද මෙතන ගන්නෙම නෑ මම උන්වහන්සේ වදාහරනවා. මිනිසා ජීවත් වෙන්න ගියාපුවම ඔහුට ඇසට කනට නාසයට දිවට කයට හම් වෙන්නා වූ අරමුණු මුල් කොටගෙන නැත්නම් ඇස කන නාසය දිව කය මුල් කරලා අරමුණු කියලා ගන්න ඕනෙත් නෑ මුල් කොටගෙන ඔවුන්ට විඳීම් හේවත් වේදනා හයක් ඒ විඳීම හැඳිනීම හේවත් සංඥා හයක් ඒවත් එක්ක ඇලීම් ගැටීම් හේවත් පින්පව රැස්වීම සංකාර හයක් ඒ වේදනා සංඥා සංකාර වලින් සිදු වන දේ විශේෂයෙන් දැනගෙන සංවිඥාන හයක් පහළ වෙනවායි. දැන් මෙතනදී මම තනි වචනයක් කියනවා මේ ස්කන්ධ පංචකේ හයක් දොරවල් හයෙන් පහළ වෙන නිසා පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා කෙනෙක් හිතන් ඉන්නවා නම් ඒකට ආයිබවන් කියන්න ඒක වැරදි. ඒ වගේම පංචස්කන්ධයේ රූප කියන්නේ රවිය කියලා හිතන් ඉන්නවා නම් ඒකටත් ආයිබවන් කියන්නේ ඒකත් වැරදි. මොකද මේ දොරවල් හයෙන් හම්බ වෙන්නේ රූප කීවට අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා කියලා කියන්නේ. ඉදිරියෙන් තියෙන වස්තුවක සෙවණැල්ල ඇසට වැටෙන්නේ. බාහිර තියෙන ශබ්දයක ස්වභාවය කනේ ගැටෙන්නේ. බාහිර ගන්ධයක් රස ඒක ඒ මොහොතේ හටගන්න මේ රූප කියන්නේ චෛතසිකේට. රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ කියන්නේ හටගන්න චෛතසිකේට. චෛතසිකේ තමයි අපි හතුරා මිතුරා වශයෙන්, ගඳ සුවඳ වශයෙන්, මිහිරි අමිහිරි වශයෙන්, රළු ගොරෝසු වශයෙන්, ප්‍රිය අප්‍රිය වශයෙන් වේදනාවටපත් කරන්නේ. එතකොට ඇසට හම්බ වෙන රූප රූපේ වේදනාවෙන් නේද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් විශේෂයෙන් දැනගෙන අවසන් කරනවා. ඒක නැති වෙනකොට කනට ශබ්දයක් ඇහුණු ශබ්ද රූපේ වේදනාවෙන් නේද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් විශේෂයෙන් දැනගෙන අවසන් වෙනවා. එතකොට තේරෙනවා ඇසෙන් කනට කනෙන් නාසයෙන් නාසෙන් දිවට දේස්කන්ධ පංචකේ නම් වූ චෛතසික මූල ධර්මයක් හටගෙන නැසෙනවා කෙලවරක් නැතුව. එකින් එකට අතෙන් අතට යනවා වගේ අපි අඩිය තිනකොට අඩියෙන් අඩියට මාරු වෙනවා වගේ නිරන්තරයෙන් මෙහෙම වෙනසක් සිදු වෙන බව. එතකොට ඒ මිනිසා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි උගත් නුගත් ભેදයකට බෙදලා තිබුණාට ඇතුළතින් බුදුන් වහන්සේ වදාලා අපි තුළ ක්‍රියාත්මක වෙන්නා වූ අභිධර්මයයි. අභි සංකාර වගේ අභිධර්මයේ ගැඹුරු ධර්ම. දැන් එහෙමනම් අපට තේරෙනවා පුද්ගලයා මෞකසින් බිහිවි ජීවිතාසානය දක්වා ජීවත් වුණාට අරමුණෙන් අරමුණට පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට ඉපදෙමින් මැරෙමින් යන ගමනක් මේ. ළමා කාලේ දැන් නැහැ, මහලු කාලේ දැන් නැහැ, දැන් ඉන්න තැනට ඔය අවුරුදු 60ක් 70ක් නැහැ මේ මොහොත විතරනේ. මං ගමනේදී මතක් කරනවා කිලෝමීටර් 100ක් යන ගමනේදී බස් අතයක් කිලෝමීටර් 100ම තියෙන්නේ නැහැ. පළවෙනි එකේදී දෙකට එනකොට එකේ නැහැ, ඊතුරු 99 නැහැ. 50ට එනකොට 49ක නැහැ, ඊතුරු 49ෙත් නැහැ. අරකේ විතරයි. මාහිමත් නැහැ. එතන විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ ජීවිතේ වර්තමාන විතරයි තියෙන්නේ කියන එක තේරුම් ගත්තාම වරදින්නයි හදන්නයි ඔක්කොටම වර්තමාන මොහොත විතරයි. ඇයි අපි කතා කළේ? මෙන්න මේකේ තියෙන රූප වේදනා සංඥා සංකාර කියලා. මෙන්න මේ සංකාරය තුළ තමයි අර පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංකාර රැස් වෙන්නේ. නමුත් මේ සංකාරයන්ගේ ඇතිවීම නැතිවීම අනිත්‍ය වශයෙන් මේ සමාජය පිළි අරන් ඉන්නවා පොත්පත් පත්වල තියෙන වார்த்தාවල ඇතැම්ම දරන අදහස්වල මම ඒක එහෙම හිතා තියෙනවා. ඒ කියන්නේ ඒ ස්වභාවික ස්කන්ධ පංචකය හටගෙන නැතිවීම අනිත්‍ය. එහෙනම් මේක හටගෙන නැතිවීම බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිස් සමාජයේ හටගත්ත දවසේ ඉඳලා සිද්ධ වෙන දෙයක්. අන්‍ය ආගමකින් පවා තුළ සිද්ධ වෙන දෙයක්. හැමතැනම සිද්ධ වෙන දෙයක්. එනං ඒක වෙන්න බෑනේ. මොකද බුදුසාමයේ මේ අනිත්‍ය තේරෙන්නේ සෝවාන් පුද්ගලයාට කියලා කියන්නේ. එන අනිත්‍ය ආගමිකයට ඒක වෙන්න බෑනේ. තේරුම් ගන්න වෙනවා. දැන් මේ ස්කන්ධ පංචකය පිළිබඳ විමර්ශනය කරගෙන යාමේදී කිංචි සංකාරං අන්න මේ ස්කන්ධ පංචකය සිතින් කයෙන් වචනෙන් හෝ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්න ගියාපුවා එය ලෝභ දේශ මොහලට නතු වෙනවා නම් එවිට එය අපුඤ්ඤාභි වෙනවා. එය යහපත් ක්‍රියාවලට නතු වෙනවා නම් එය පුඤ්ඤාභි වෙනවා. ඒ සංඛාරයේ ධාන කුසල් වලට නතු වෙනවා නම් ආනිජ්ජාභි වෙනවා. අභි කියන්නේ අන්න ඒකයි. මොකද්ද මේ අභිපදයට යොදන්න ඕන? මේ අභිසංකරෝත කියන එකේ තේරුම අනාගත ඵල උපදින හේතු ඉතුරු වෙනවා කියන එක නම් ඒ අනාගත ඵල උපදින්නේ මොකක් නිසාද? ඒකට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සංයෝජනය වෙනවා කියලා. නැත්තම් මමත්වයෙන් ගන්නවායි කියලා. මමත්වයෙන් ගන්නතම එහෙම වෙනවා කියන වචනේ මම හදපු එකක් එම නෙමෙයි. ඒක මම ගෙන්නන්නේ මඤ්ඤමාන නම් වූ සූත්‍රය ආශ්‍රයෙන් සංයුත්තනිකායි මඤ්ඤමානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්ස. බාහිර වස්තු හෝ ජීවිතේ නෙමෙයි මේ මොහොතේන අරමුණ මමත්වයෙන් ගැනීමේදී අරන්න අරමුණ තුල තියෙනවා මමත්වයෙන් ගැනීම. එතකොට මමත්වයෙන් ගැනීම තුළ තමයි පුණ්‍ය කර්ම සිද්ධ වෙන්නේ. අමමත්වයෙන් ගැනීම තුළ තමයි පාප කර්ම සිද්ධ වෙන්නේ. මමත්වයෙන් ගැනීම තුළ තමයි ධ්‍යාන කර්ම සිද්ධ වෙන්නේ. හෙවත් මේ කර්ම සතර කර්මක්ලේශ කියලා හඳහන කර්මක්ලේශ. කර්මවල ක්ලේශ තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. එහෙනම් මෙන්න මේ කර්ම කියන පදේදී මේ කියන පාප කර්ම, පුණ්‍ය කර්ම, ධ්‍යාන කර්මවලදී මොකද වෙන්නේ? අනාගත ඵලයක් හොදෙන්න හේතු ඉතුරු වීම නම් වූ ඇතුළතට දැස ගැනීමක් සිදු වෙනවා. මේකට කියන්නේ යංකෝ භික්ඛවේ අනුසේති යම්කෝ අනුසේ වශයෙන් ගන්නවාද ඒනුයි මේක හටගන්නේ කියලා. තේන එයින් මේ සංකත ධර්ම හේවත් දුක හටගන්නවායි කියන එක. ඒකට අපිට මෙන්න මේ බුදුන් වහන්සේ 15 වෙනි පෙර මේ පෘථග්ජන පුද්දලින් වශයෙන් කටයුතු කිරීමේදී සිදුවලා තිබෙන දෙයක් තමයි මේ ස්වභාවයෙන්ම මේ කාරණාත් එක්කලා ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් අවසානයක් දකින්න බැරි ලෙස නැවත නැවතත් හටගන්න පුළුවන් විදිහට හේතු ඉතුරු කොට අවසන් කිරීම නම් වූ කාර්යයට පත් වෙන එක. මේ පැවැත්මේ ස්වභාවයයි. අන්න දැන් අපිට මේකෙදි මේ කාරණයට කියන්නේ නම් සංකාර රැස් කිරීම. එහෙනම් මේ දැක්ම යටතේදී සංකාර රැස් කිරීම ඇරුණාම සංකාරංච නිරෝධේන කියන පදයට අර්ථයක් දෙන්න බෑ. අද කතා ගන්න. එතකොට අපි තේරුම් ගන්න ඕන. මේ මෙතන තමයි බුදුන් වහන්සේ වදාළ සබ්බේ සංඛාරා අනිච්ඡාති අනිච්ඡාවත සංඛාරා වය ධම්මා සංඛාරා අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේත සුඛ සංඤිනෝ. ඔය විදිහට මේ දෙකත් අපේන අනිච්ච නිච්ච කියලා කැපෙන්නා. දැන් ඒක තුළ අපි තේරුම් ගන්න ඕන එහෙමනම් අනිච්ච නිච්ච මොකද්ද වෙන්න ඕනේ කියලා. එතකොට ඒක අප තේරුම් ගැනීමක් වෙනවා. අප තුළ තිබෙනා වූ දුර්වලකමක් තේරුම් ගන්න වෙනවා. ඒකට උදව් කරගන්න පුළුවන් හොඳ වචන කීපයක් තියෙන තැනක් තිබෙනවා. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් සසර ඇවිදිනවායි කියලා කියනවා මොනවා නිසා කියලාද පෙන්වන්නේ. මේක හරියටම ගලපගන්න. කොහොමද ගාථාව තිබෙන්නේ? අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේ සුඛ සංඤිනෝ අනත්තානි අත්තාපි අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය වූ දේ නිට්ට වශයෙන් දුක්ඛ දේ සුඛ වශයෙන් අසු අනාත්ම දේ අනාත්ම වශයෙන් අසුභ දේ සුභ වශයෙන් අරගෙන ඒ ගැනීමම මිච්ඡා දිට්ඨිගත සත්තා චිත්තං කිත්ත විසඤ්ඤෝ සිත කිවිසිත කරගෙන මොකද කරනවා කියන්නේ? ඒ හේතු කොටගෙන සත්වයා ඇවිදිනවා ගච්ඡanti සසරේ ඉපදෙමින් මැරෙමින්. දැන් හිතන්න සත්වයා ඉපදෙමින් මැරෙමින් සසරේ ඇවිදින්නේ දෙපයින්ද ශරීරයෙන්ද? අපේ ගාතාවලත් තිබෙනවා නේද? සංස්කෘතෝස්පසලෝක්කවලත් තියෙනවා. සොහන් පිට්ටනියෙන් එහාට යන්නේ නැහැ. කය ආදාහණය වෙනවා මිහිදන් වෙනවා. ඒතෙක්කල් පුද්ගලයා නැහැ. පුද්ගලයා හුස්සපාර ඉවර වෙනකොට නැත්තම් මරණයට පත් වෙනාගෙන තනින් ඉවර වෙනවා. එහෙනම් කය යන්නේත් නැහැ. සිතත් ඉවරයි. මොනවද පරලව යන්නේ? අපේ බෞද්ධින්ට විශාල ගැටලුව. මොනවා හරි යනවා. මෞකසට බැස ගන්නවා. විඥානේ මෞකසට බැස ගන්නවායි කියලා පබ්බත් පදයන් ලියනවා ත්‍රිපිටකේ නැත්තම් පොත්වල. ඉතින් ඒතරට හිතන් ඉන්නවා මේ කවුරු හරි මොනවා හරි යන්න ඕන මම උපස ඇතුළට කියලා. නෑ ඉස්සෙල්ලා විඥාන කියන පදේ තේරුම් ගන්න බුදුන් වහන්සේ වදාරලා තියෙන පරිදි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන. ඒවා එතනම මොකද වෙන්නේ? අවශ්‍ය කාර්යය කරලා නැතෙනවනේ. චක්කු විඥාණයෙන් සෝත විඥාණයට විඥාන යන්නේ නෑනේ. ඒක වෙන විඥානයක් නේ. ගාන විඥාණයට විඥාන යන්නේ නෑනේ. ඒක වෙන විඥානයක්. එනම් මරණින් එහා පැත්තේ කොහොමද විඥානය? විඥාන කියන්නේ දෙයක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර හතර කරපු දේ වාර්තා කරන්නාට විඥානය කියලා කියනවා. ඇසෙන් හරි කනෙන් හරි නාසයෙන් හරි ඒ හතරෙන් උන දේ විශේෂයෙන් වාර්තා කිරීම විඥානයයි. එහෙනම් කය යන්නෙත් නෑ, සිත යන්නෙත් නෑ. නමුත් මොකක් හරි සම්බන්ධයක් තිබෙනවා. බුදුන් වහන්සේ වදාළා ගච්ඡanti සංසාරෝ ඥාති මරණ උඥාති මරණ ගාමිනෝ. දැන් ඊට පස්සේ ඔබට තේරෙනවා එහෙනම් අපායේ හැදෙන්නේ කොහොමද? පව් කරපු අය අපායට යනවා. කාමසුගතිය සහ මිනිසත්බබ දෙවියන් හැදෙන්නේ කොහොමද? පින් කරපු අය කාමසුගතිය උපදිනවා. බඹලෝ හැදෙන්නේ කොහොමද? ඥාන වඩපු අය බඹලෝ යනවා. ආ එහෙනම් සත්‍යය පරලෝ යන්නේ පවෙන් පිනෙන් ඥානෙන්. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ උපදිමින් මැරමින් සත්‍යය හතර ඇවිදිනවා. මොනවා නිසාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්සුඛාත්ම සුභ වශයෙන් අරගෙන. එහෙනම් මොනවද මේ? නිත්‍ය සුඛාත්මකට අරන් තියෙන්නේ පව නෙවෙයිද, පින නෙවෙයිද, ඥානෙ නෙවෙයිද? එතකොට එහෙනම් අපව අපුණ්‍ය ආවි සංකාරය, පින පුණ්‍ය ආවි සංකාරය, ඥානෙ ආරිජ්ජාවි සංකාරය. අපි කවදාවත් එහෙම දෙයක් දන්නෙත් නෑ. අපි නිත්‍ය කියලා ගත්තෙත් නෑනේ. ඒ නිසා අපි හිතන නිත්‍ය නෙවෙයි මේ, තේරුම් ගන්න. අපි හිතන නිත්‍යත් නෙමෙයි, අපි හිතපු අනිත්‍යත් නෙමෙයි. ඒ පිළිබඳව ඔබට සැකනම් මම මෙහෙමත් පැහැදිලි කිරීමක් කරන්නම්. මම වගේ සූත්‍ර දේශනාවල තිරිනවා මම මෙතෙන්දි මේ සියල්ල එකතු කළා අදත් ඒ වගේ මේ ඉල්ලීම මත මේ අදහස් ටික එදා පැය දෙකට එකතු කළා අද පැයට එකතු කරනවා කුදකටිකා ඇතුළේ පවතිනවා අපි හද කරපු වරදක් බුදුන් වහන්සේ කල්ැතුව නිවැරදි කරලා තියෙනවා අපි පස්සේ වරද හදාන තියෙන්නේ උන්වහන්සේ වදාරනවා මා ප්‍රාණ බයන්නෙන් පටන් ගන්නා වූ සූත්‍ර දේශනාවක් තියෙනවා බිදුරන් කියලා බිදුර කියලා ඒක වෙනවා බිදුරායම් වික්‍රේ කායෝ ඒක පෙන්වන්නේ එහෙමනම් මේ අපි සඳහා තියෙන ඒ මොහොතේ කාය වෙන්නත් පුළුවන් නැත්නම් රූප කාය කාය වෙන්නත් පුළුවන් කාය. කාය නිරන්තරයෙන් ළමා තරුණ මහලු වශයෙන් වෙනස් වෙන විදුර භාවය. ඒවත් කැඩී බිඳී යාම. හොඳට මතක තියාගන්න මේ වෙනස් වීම බුදුන් වහන්සේගේ අර්ථ විග්‍රහයෙන් කැඩී බිඳී යාම අන්න අපි ළමා කාලේ ඉගෙන ගන්නවා. මේ මනුස්සයා මහලු වෙනවා, ලෙඩ වෙනවා, අනිත්‍ය එහෙනම් අපි විසින් කරපු වරදක් තමයි මේ ශාරීරික වෙනස් වීමට අනිත්‍ය කියන පදයක් ආරෝපණය කිරීම ත්‍රිපිටකයක නැහැ. ත්‍රිපිටකයේ සංඛාර අනිත්‍ය ගැන හරුණාම මේ පටුලියාපෝතේජෝ අනිත්‍යයක් කතා කරන්නේ නැහැ. තේරුම් ගන්න මේ කාරණාව. තව ටිකක් එහාට යනකොට කය විතරක්ද? ඒ කය ක්‍රියාත්මක කරන්නේ අපාය හරි දිව්‍ය ලෝකේ හරි මෙතන හරි බඹලෝ හරි විඥානං සිත. මනෝ විඥානසිත කියන අර්ථයෙන් සඳහන් කරනවා විඥානම් භික්කවේ පබංගුරං. ඒ භංගුර කියනවා බිඳෙනවට, පබංගුර කියනවා යලි යලිත් හටගෙන බිඳෙනවට. දැන් එහෙනම් අන්න එතනම තේරෙනවා මෞකසෙන් බිහිව තැන් පටන් මැරෙන කල්ම තියෙන විඥානයක් තියෙන්නේ. චක්කු විඥානේ බිඳෙනවා, ශෝක විඥානේ බිඳෙනවා, ගාන විඥානේ බිඳෙනවා, ජීවහා විඥානේ බිඳෙනවා, කාය විඥානේ බිඳෙනවා. හැම එකක්ම හටගත්ත ගමන් බිඳීම ඊට ආйти දායාදයක්. ඒක පබංගුරං. එතකොට අන්න ස්කන්ධ පංචකයෙන් පංචකයට ඇති වෙන නැති වෙන එක අනිච්චං වෙන්නේ නැහැ. එතකොට විදුරං පබංගුරං. ඒ නිසායි අර ස්කන්ධ පංචකයේ ඇති වෙන නැතිම අනිත්‍යයි කියන කතාව වැරදි කියලා මම කියන්නේ. පබංගුරං. විදුරං සහ පබංගුරං වචන දෙකට අයිති සිද්ධි ටිකට අපි අනිච්චං කියලා වරදවා ගැනීමම සර්පයා වලිගෙන් අල්ලා ගැනීමයි. සර්පයා කඳවලින් අල්ලා ගැනීමයි. මේ උපමාවක් මම වදාලේ. රද්ද තථාගතයන් වහන්සේ ධර්මයේ සර්පයකට උපමා කරනවා. හිසින් අල්ලා ගත්තොත් ඌට දස්ස කරන්න බෑ. අතේ ඉතුණට අපට හානියක් නෑ. මේව තනින් අල්ලන් ඉන්නේ. එතකොට ඌ දමණය කරන්න හෝ ගිහින් දාන්න පුළුවන්. වලිගෙන් අල්ලන්න ගියොත් කඳවලින් අල්ලන්න ගියොත් ආපහු හැරිලා මොකද කරන්නේ? ආපහු හැරිලා අපිටම දස්ස කරනවා. ධර්මයේ වරද්දා ගැනීම මිනිසා දුකටපත් කරයි සසර ඇවිද්දවයි. එහෙනම් බුදුදහම වැරදි ආකාරයෙන් විවරණය කරන හැමෝම මොකද කරන්නේ? ධර්මයේ සර්පෙක් නම් වැරදි තැනින් අල්ලා ගන්නවා. දැන් එහෙනම් කවදාවත් මේ කායංච කය සිත දෙක සම්බන්ධයෙන් අනිච්ඡම් පදේ පාවිච්චි කරන්න එපා. කායංච බිදෘතෝ ඤත්වා විඥානංච පබංගරං. කය බිඳින බව දැනගන්න, විඥානයත් බිඳින බව දැනගන්න. තුන්වෙනි පදේ මොකද්ද තියෙන්නේ? අන්න ඒකේ බලන්න ඕන දේ තියෙනවා. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විතරේ නාම ධම්මා. මේ උපදි කියන්නේ මොනවද? උපදි කියන්නේ කෙලෙස් වලට, උපදි කියන්නේ උපාදාන වලට, උපදි කියන්නේ ආශ්‍රව වලට. උපදි සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ සොයා ගැනීම අනිච්චා දුක්ඛා විතරේ නාම ධම්මා. සසරේ පව කරන, පින් කරන, ධාන වඩන, ඇවිදින ඔක්කොටම පව නිට්යයි සුඛයි ආත්මයි. පින නිට්යයි සුඛයි ආත්මයි. ධානය නිස්සුඛ ආත්මයි. නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් සත්‍යා සසර ඇවිදී පරිද අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේ ච සුඛ සංඤිනෝ, අනාත්තානි අත්තාපි අසුභේ සුභ සංඤිනෝ. මෙන්න ඇත්ත. අපි තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් මේ කියන ආකාරයට මේ සිදුවීම් තේරුම් නැත්නම් කල් සත්‍යා මොකද කරන්නේ? පෘථග්ජන භාවයේ නැමති ආවරණයෙන් වැසි ඒ තුල සසරේ රැඳෙමින් අවස්ථා තුනක් ඔස්සේ භවගාමී වෙනවා. අපුණ්‍යාවි සංකාරයේ ඔස්සේ, පුණ්‍යාවි සංකාරයේ ඔස්සේ, ආනිජ්ජාවි සංකාරයේ ඔස්සේ උපාදාන වෙමින්, පව උපාදාන වෙමින්, පින උපාදාන වෙමින්, ධාන උපාදාන වෙමින් භවගාමී වෙනවා. එහෙම වෙනවද නැද්ද? වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මන්දයත් බුදුන් වහන්සේ වදාරන වච්චගත බමුණාට ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තින් පඤ්ඤාපේමි. පච්චගොත්ත මම මේ මනුස්සයින්ට උත්පත්ති පනවන්නේ උපාදාන සහිත බැවින්. උපාදාන රහිත වුණාම උත්පත්ති පනවන්නේ. එහෙනම් අන්න මේ උත්පත්ති ස්ථාන කාම රූප රූප වවත්තරේ සිදුවෙන්නේ උපාදාන තුල. පාප උපාදාන, පින උපාදාන, ධාන උපාදාන. එහෙනම් මේ උපාදාන බීම සිදුවෙන්නේ නিত্য සුඛාත්ම කොට ගැනීමෙන් කියලා ඔබට පිළිගන්න පුළුවන්. එහෙනම් ඔබ පාසල් ගොහින් කෙස්වල අනිත්‍ය ඉගෙන ගත්තට, රතු පිටි වල අනිත්‍ය ඉගෙන ගත්තට, තව තැනින් විභාගයට ලීවට පංචස්තන්ධය අනිත්‍ය කියලා ඔබ මේ හිතින් හදාගත්ත දෙයක් කරුණාම ධර්මයේ පෙන්වන මේ නුවණින් දකින අනිත්‍ය සංඛාරයන්ගේ අනිත්‍ය ඇස්වලින් බලන්න බෑ. ඒක වෙන්නේ නෑ. ඒ ඔය බාහිර දේවල් වල සිදුවීම වෙනවනේ. කෙස් සුදු වෙනවා, දත් පැටෙනවා, මල් පර වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පඤ්ඤාය පස්සති නුවණින් බලන්න ඕන දෙයක් පෙන්වන්නේ, වෙන දෙයක් නෙවෙයි. ඒ බලන බලන්න දැන් නුවණින් බලන්නයි වෙලා තියෙන්නේ. නුවණින් බලන්න ඕන කොහෙද? සංඛාරතොල. අන්න දැන් එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපිට මේ මාමේ ලදරුවෙක් වශයෙන් හිටපු කාලේ අහපු වචන ඔස්සේ, පාසල් අධ්‍යාපනයේ, දහම් පාසල් අධ්‍යාපනයේ ඔස්සේ, සරල බණ ඔස්සේ ඉදිරියට එනවා මේ ත්‍රිපිටකය හදාරමින් ගලපගෙන ගලපගෙන එනවා. එහෙම ගලපගෙන යනකොට තමයි මෙන්න මේ පදයක් මට මුණ ගැහෙන්නේ. ධර්මයේ දකීද බුදුන් දකී කියලා ප්‍රකාශයක් කරන බුදුරජාණන් වහන්සේ වක්කලි හිමියන්ට අනතුරුව පංචස්කන්ධය පිළිබඳ ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේගේ උත්තරේ නම් රූප වේදනා සංඥා සංකාර විඥාන මගේ නොවන අනිදුක්ඛානාත්ම බවයි. අනිත්‍ය දුක්ඛානාත්ම බවයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිප්‍රශ්නයේ පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මගේ මමගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද කියලා. මෙතන නැති අර්ථයක් අපට සපයන්න වෙනවා. පැහැදිලිව ඉදිරිපත් කළ නැති අර්ථයක් මේක ඇතුළේ අධ්‍යාහාරයෙන් ගන්න වෙනවා සංගාත වෙන බැවින්. බුදුන් වහන්සේ කළ මේ ප්‍රශ්න කිරීමේදී වක්කලි හිමියන් කියන අනිදුක්ඛානාත්ම දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ අදාරනවා. අනිදුක්ඛානාත්ම දෙයක් මගේ මමගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද? දැන් එහෙනම් මගේ මමගේ ආත්ම වෙලා තියෙන්නේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන දේවල්. දැන් මොනවද මගේ නොවන්නේ, මම නොවන්නේ, මගේ ආත්ම නොවන්නේ? කෙස්ද, ලොම්ද, නියද, දද්ද, වතු පිටේ වස්තුද? නෑ, ඒව නෙමෙයි. ඒව නෙමෙයි. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල්. ස්කන්ධ පංචක. එහෙනම් ස්කන්ධ පංචකයට එන දේවල් පවණං පව මගේ මම මගේ ආත්ම. ස්කන්ධ පංචකයට එනකොට පින නම් පින මගේ මම මගේ ආත්ම. ස්කන්ධ පංචකයට එන දේවල් ධාන නම් මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් බද්දෝ මාරස්ස හේවත් හේතු විතරු වේ අවසන් වේ. එහෙනම් මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් උපාදාන වේ. අන්න එහෙමයි උපාදාන වෙන්නේ. දැන් එතකොට එහෙමනම් පවත් භවගාමි, විනත් භවගාමි, ධානත් භවගාමි ඊට වඩා සැප වෙනස් වුණාට, නමුත් තේරුම් ගන්න ඕන කාරණාව තමයි එහෙනම් එතනදී උපාදාන, උපාදාන වීම නැමැති වරද තුනේම තියෙනවා. දැන් මේ උපාදානේ හොඳයි කියලා පෙන්වන්නේ නැහැ, අනුපාදාය මුච්ඡන්ති කියලානේ පෙන්වන්නේ. උපාදානේ මිදීම හොඳයි කියලා පෙන්වන්නේ. එහෙනම් උපාදානේ වීමේ වරද බුදුන් වහන්සේ පහළ වෙනකොට පව් කිරීම තුළ, පින් කිරීම තුළ, ධාන වැඩීම තුළ, පෘථග්ජනයන් තුළ තිබුණා. එහෙනම් උපාදානේ වෙන එක ඇතුළේ තියෙන්නේ මොකද්ද? නিত্য සුඛාත්ම කියන වරද. මතක තබා ගන්න. එහෙනම් මා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් තව අදහසක් එකතු කර ගන්නවා අලුතෙන්. මේ ත්‍රිපිටකය පරිහරණය කිරීමේදී සඳහන් කළ අර්ථ විග්‍රහයන් එක එකට ගලපන්න ඕන, ගැටලු නැතුව. මොකද සර්වඥ කෙනකේ තේරුම එකයි. අය පරස්පර දේවල් තියෙන්න බෑ. එවිට අපට හමු වෙනා මෙහෙම දෙයක්. තථාගතෝ භික්ඛු අරහං සම්මා සම්බුද්ධෝ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවුරුදු 45ක් බණ කිව්වත්, තව කොච්චර කල් කිව්වත් පුංචි කරුණු දෙකයි ඉදිරිපත් කරන්නේ. දේ ධම්මා ප්‍රකාශිතා, දේශ ධම්මා ප්‍රකාශිතා. තරුණ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. අරුත් වශයෙන් ගත් කළ ධර්ම න්‍යාය දෙකයි දේශනා කරන්නේ. ඒ න්‍යාය අපි ගලපගන්න වෙනවා. කතමානි දේ මොනවානි දෙක? පාපම් පාපකතෝ පස්සතාති. පාපේ ලාමක වශයෙන් දකින්න. බුදුන් වහන්සේලා අදාළ පරිදි අස පාපං පාපකතෝ දිස්සා පාපේ පාපේ වශයෙන් දැක සත්ත විරජ්‍යත හි කලකිරෙන්න විමුච්ඡත මිදෙන්න නිබ්බින්ද දාති අයින්නේ කලකිරෙන්න මිදෙන්න ගැලවෙන්න. එතන බුද්ධ දේශනාවේ සාරාංශය පාපේ පාපේ වශයෙන් දැක පාපෙන් ගැලවීම පමණයි. දැන් මේ අපි කතා කරන සතුන් මැරීමේ පාපේද, හොරකම් කිරීමේ පාපේද, මත්පැන් කීමේ පාපේද? ඒ කියන්නේ මිදිච්ච ලෝකේ වන් තරම් ඉන්නේ. නමුත් ඔවුන් දුකින් මිදන්න නැහැ. අන්න ඒ සතම පෘථග්ජන භාවය තුළ වෙන් කළා වූ පව්පින් දෙක අபிසංකාර තුල පවතින්නේ. ආර්යයන් වහන්සේලා වෙන් කළා වූ පාපය සහ පින නෙමේ කුසලය කියලා ඒකට කියන්නේ. එතකොට උන්වහන්සේලා වදාළ පරිදි පාපය දැක්කොත් පාපයෙන් මිදෙන්න කියලා විතරයි දේශනා කරලා තිබෙන්නේ. දැන් අර උපාදාන සහිත කෙනාට උත්පත්ති පනවන උපාදාන නැත්තම් උත්පත්ති පනවන්නේ නැහැ කියන කේ තේරුම වැළපුවොත් හරියන්නේ නැද්දද? උපාදානයේ පාපයයි උපාදානෙන් මිදීම කුසලයයි. පාපම් පාපකතෝ දිස්සා තත්ත විරජ්‍යත යැලෙන්න විමුච්ඡත මිදෙන්න නිබ්බින්දත ඒ කලකිරෙන්න. එපමණයි. දැන් එහෙමනම් ඔන්න අපි ඇවිදින් ඉන්නවා අදාළ තැනට. සංඛාර කොහෙද තියෙන්නේ? සංඛාර අபிසංඛාර වෙන්නේ ඇයි? අන්න එතකොට අපට එන්න වෙනවා අර තේසං ූප සමෝසකෝ කියන ඒවා කියන්නේ මොනවද? අපුන්‍ය අභිපුන්‍ය ආදී අනිත්‍ය අபிසංඛාර. ඒවා තමයි අනිත්‍යවත සංඛාරා. ඒකයි මම කියන්නේ මැරිච්ච මිනිස්සෙකුට මේක කියවට ඒ මිනිස්යාට තේරෙන්නේ නැහැ. ඒක කවුරු එදාගත්තත් ඒකට සුදුසු දෙයක් නෙමෙයි අද කෙරුණාට. මේ ගාථාවට තියෙන අර්ථ මම කියලා දීලා තිබෙනවා, ඒකත් මතක් කරලා දෙන්නම්. මේ මට හමු වෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි 1990ට පෙරයි මම ජාතක පොත කියලා ඉවර කරන්නේ. ඒ කාලේ තමයි ඔය දහම්සොඬ ජාතකයේදී දහම්සොඬ රජතුමාට ධර්මය හොයන ගිය ගමනේදී සක්‍රියා විසින් බුදු ලෝයින් හිටියා වූ සීල බුදුරු එලි කරලා දාලා වූ ධර්මයේ ඇතුළත් ගාථාව වශයෙන් මේක දේශනා කරයි කියලා තියෙනවා. එහෙනම් මේ ගාථාවේ තියෙන්න ඕන දුකින් මිදෙන ධර්මය දෙවෙනි තැන හමු වෙනවා. තථාගත බුදුපියාණන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් ශරීරය අතර දැමීමේදී මේ පිළිබඳව උදම් මැනීමක් කරන ප්‍රශංසා ප්‍රශස්ති අධයන සක්‍රයක් මේ ගාථාවට අදාළ දේවල් කරගෙන ඉවර බැවින් බුදුන් වහන්සේට අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitvā niruddhyanti te saṃ upasamosukō කියලා වදාරලා තියෙනවායි කියලා මහා පරිනිර්වාණ නෙමෙයි පරිනිර්වාණ සූත්‍රය තුල තියෙනවා. මා මේකෙන් නිගමනය කරන ලබන්නේ මේ ගාථාව කියන්න ගැලපෙන්නේ නික්ලේසි උතුමන්ට බුදුන් රහතුන්ට. උන්වහන්සේලා 얘 දෙ කරගත්ත බැවින් ජීවිතය අපහැර දැම්මා. අපි මේක අනුපුබ් වෙන පුතක් ජනගතෝ ශ්‍රේ ඇවිදින් මේ රටේ ඉන්න හොරුන්ට, මැරයන්ට, කුඩුකාරයින්ට, තක්කඩින්ට, සිල්වත්තුන්ට ඔක්කොටම අනිත්‍යවත සංඛාරා කියනවා. දැන් අර බුදුන් වහන්සේ වදාළ ගැඹුරු තේරුමින් නෙවෙයි නේද? ඒකට විරුද්ධ වෙන්න ඕන නෑ. ඒක ඕනනම් කලක් ඇති කරගත්ත චාරිත්‍රයක් වශයෙන්. නමුත් හොඳින් තේරුම් ගන්න මේ ගාථාව මරුණ කෙනෙක් වෙනුවෙන් කියවට එයාට නම් වැඩක් වෙන්නේ නෑ. ඒකේ අර්ථය අවුරුදු 2025 15 ඉඳලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකට අදාළ දේ අපිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේලා ලලවට දේශනා කළේ සංඛාරයන්ගේ අනිත්‍ය ලෝකයා පවපින් ධ්‍යාන රැස් කරමින් සසර ඇවිදින්නේ උන්ට සංඛාර නිත්‍ය නිසා කියන එක නිගමනයට එන එක වැරදිද මම? දැන්නක බලන්නේ කොහොමද නෝනින් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ එතනේ. වතු පිටිවල ඉඩකඩන් වල හරක බාන වල බලන්න බෑ. අපුණ්‍යාදි සංඛාරේද පුණ්‍යාදි සංඛාරේද ආනිජ්ජාදි සංඛාරේද? නැත්තම් මේ සංඛාර ආපු රූප වේදනා සංඥා සංඛාර පංච උපාදානස්කන්ධේද යැයි කනෙන් නාසෙන් ඉපදුන බලන්න ඕන. දැන් පිළිගන්න මෙතන අපි අතින් සිදුවන වරද මොකද්ද කියලා ප්‍රමාදය. ඔය ප්‍රමාදේන මායාකතං කියලා කියනවනේ. මේ අපි ළඟ මේ සසරේ ප්‍රමාදයක් සිදු වෙනවා. කවුද ප්‍රමාදේ සිදු කරන්නා? පෘථග්ජන ඕන කෙනෙක් ප්‍රමාදයි. මොනවාස්සේද ප්‍රමාද? පවෝස්සේ ප්‍රනම්බ ප්‍රමාදයි, පිනෝස්සේ ප්‍රමාදයි, ධානයෝස්සේ ප්‍රමාදයි. කුමක්ද මේ ප්‍රමාදය? ඒක අපි විවරණය කරගන්න වෙනවා. ඒකට නමක් තියෙනවා. තථාගතයන් වහන්සේ වදාළ ඔය සංුත්තරිකායේ සූත්‍ර දේශනා ගණනාවක සිංහලට ගන්නවා නම් ඒකට කියන්න තියෙන්නේ ඒතන සිදුවෙන සිද්ධිය දෙආකාරයි. දෙන්නෙකුට එකක් අවශේෂ නිරෝධය, අනිත් එක නිර්වශේෂ නිරෝධය. කවුරු ළඟද අවශේෂ නිරෝධය සිද්ධ වෙන්නේ? අවශේෂ නිරෝධය කියන්නේ හේතු ඉතුරු වී අවසන් වීමට. කොහෙද මේක සිද්ධ වෙන්නේ? ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින අරමුණ රස විඳින්ත යාමේදී මේ මොහොතේ අරමුණ නැති වුණාට යලිත් අනාගතයක් හටගන්න හේතු ඉතුරු කොට අවසන් කිරීමට අවශේෂ නිරෝධය කියනවා. අවශේෂ නිරෝධයට තථාගතයන් වහන්සේ පමාව කියලා කියනවා. වදාරලා අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම් කියලා වදාරනවා. එහෙම නැත්නම් අපමාදේන සම්පාදේත කියලා වදාරනවා. බුදුවරුන්ගේ ඉගැන්වීමම අපමාද වෙන්න. අප්‍රමාද වෙන්න කියලා වදාලා බුදුන් වහන්සේගේ ඉගෙනීම ආදර්ශ වාක්‍යයක් වශයෙන් තියාගෙන අපේ අය පවොස්සේ පිනොස්සේ ධානයොස්සේ අනාගත බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න යන්න හරි අපාය යන්න හරි ප්‍රමාද වෙනවා. එතකොට අපි බුදුන් වහන්සේගේ අප්‍රමාද විහාරීද? දැන් බුදුන් වහන්සේ හදන අප්‍රමාද විහාරී කියලා පදයක්. නමුත් පුතග්ජන හැමෝටම දන්න ඕන උපාදිය තමයි ප්‍රමාද විහාරී. ප්‍රමාද විහාරීත්වයෙන් අප්‍රමාදි විහාරීත්වයට එන්න වෙනවා. අන්න ප්‍රමාදි විහාරීත්වය තුළ තියෙන එක තමයි මේ නිත්‍ය සුඛාත්ම හේවත් මගේ මම මගේ ආත්ම කියන සංකල්පය. හොඳට තේරුම් ගන්න ඕන කාරණාව. දැන් මේක අපි පොඩ්ඩක් විමර්ශනය කරමු අරමුණක් තුළ සිදුවෙන හැටි. ජීවිත තුනක් තුළ නෙමෙයි ජීවිතය තුළ නෙමෙයි මේක අරමුණක් තුළ ඉගෙන ගන්න වෙනවා. ත්‍රිපිටකය තුළ මේක අරමුණක් තුළයි විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් අපි පොතපත පරිහරණය කරද්දී අරමුණක් තුළ දැක්කේ නෑ ඔක. වචන පේජයක් විතරක් පාඩම් කරගත්ත විභාගට ලියන්න. ඒ අරමුණක් තුළ සිදුවෙන සිද්ධියේදී උපාදාන වෙන හැටිවත් අනි අවශේෂ නිරෝධ වෙන හැටිවත් නිත්‍ය සුඛාත්ම වෙන හැටි පෙන්නනවා. ඒ ඔක්කම එකක්. ඒක අපේ දේශනාවල අපි අවස්ථා ගණනාවකදී පෙන්වලා තිබෙනවොනත් මේ ඉල්ලීමට අනුව අවසන් තැන මේක පෙන්වන්න ඕන. ඔබ ගන්න. ඔබට ඇස, ඔබට කන, ඔබට නාසය, ඔබට දිව, ඔබට කය තිබෙනවා. මේවට අරමුණක් හමුවීම සම්දන්න හදාම් කරනු ලබන්නේ තථාගතයන් වහන්සේ චක්කුංච පටිච්ච සෝතංච පටිච්ච ගානංච පටිච්ච ජීවහාය පටිච්ච කායේ පටිච්ච මනෝ පටිච්ච කියලා පටිච්ච හේවත් හමු වෙනවා කියන අර්ථයෙන්. හමුවීමේදී එතන පුංචි දෙයක් සිදු වෙනවා කියලා උන්වහන්සේ වදාරනවා. මේ චක්කු විඥානයේ 15 වෙනක ඇතුලේ තුනක් තියෙනවායි කියලා. ඒ තුනට බාහිරෙන් හම්බෙන රූපයේ සෙවණැල්ල එකට ගෝචර රූපය කියනවා. ඒක හඳුනා ගන්න පුළුවන් ඇහි ජීවි බවට ප්‍රසාදේ කියලා කියනවා. ඒක ඇතේ හඳුනන සිත තුළ පහළ වෙන එකට විඥානය. ඒ තුනේ එකතු වීමට තමයි පළවෙනිම චෛසිකයක් පහළ වෙනවා කියලා කියන්නේ ස්පර්ශ නම් වූ. ස්පර්ශ නොවි විඳින්න බෑ අපට. ස්පර්ශ වුණාම විඳිනවා. විඳීමේදී අපි තමන්ට රුචි අරුචි පෙර තිබිච්චා වූ ප්‍රත්‍යක්ෂයන් එකතු කර ගන්නවා. ඒ විට ඒක සැප හෝ දුක් හෝ උපේක්ෂා. දැන් මොනවද විඳින්නේ? ඉස්සරහ තියෙන දෙයක් විඳින්නේ නැහැ. අරමුණයි විඳින්නේ. මතක තබා ගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වලදී බාහිර දේවල් විඳින්නේ නැහැ. අපි අපේ සිත විඳිනවා කියන එක ඉගෙන ගන්න. ආහාරයක් ගනිදී වුණත් අපි විඳින්නේ සිත. ඇරුණාම රස කිවට ඇත්ත රස කියන්නේ සිත. ගන්ධය කියන්නේ සිත. රූප කියන්නේ සිත. ශබ්ද කියන්නේ සිත. එහෙම කියන්නේ ඇයි මම? එකිනෙකට වෙනස් අරමුණු ඇසුරකට ඇත්තා වූ එකිනෙක වෙනස් අරමුණු ගොදුරකට ඇත්තා වූ එකිනෙකට අරමුණු රසෙන් නොගන්නා වූ ඉන්ද්‍රයන් පහක් බුදුන් වහන්සේ වදාරනවා. අරමුණු ගන්නෑ ඉන්ද්‍රයන් පහ. ඉන්ද්‍රයන් පහට සිත පිහිටයි. සිත අරමුණු රසෙ විඳි බලන්න ගැලපෙන්නේ නැද්ද කියලා. මේවා ගැඹුරට තේරුම් ගන්න උඩින් පල්ලෙන් යන්නේ නැතු. එතකොට මොකද වෙන්නේ? දැන් එහෙමනම් ඒක තුළ වේදනාව තම තමන්ට අදාළ චෛසිකයක් විඳි වේදනාව. හැබැයි වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියාම වේදනාව මම වෙනවා. අන්න එහෙමයි මේ ස්කන්ධ පංචකයේදී මම බවටපත් වේදනාපච්චා තණ්හා තණ්හාවටයි මම කියන්නේ වදාරනවා. ඒ රූප තණ්හාවේදී එක මම කෙනෙක්, ශබ්ද තණ්හාවේදී තව මම කෙනෙක්, ගන්ධ තණ්හාවේදී මම කෙනෙක්. ඒ මම යන ශරීරය නෙමෙයි. ඒ අරමුණ අල්ලා ගැනීමට නමක්. ඒකට කියනවා සක්කාය දිට්ඨි. අරමුණ අමත්වෙන් ගැනීම. තණ්හා වුණාම තව එහාට පාර තියෙනවා. උපාදාන භව. මෙන්න මේ තණ්හා උපාදාන භව වෙන එකට තමයි අවිද්‍යා සංඛාරා කියන්නේ. තණ්හා උපාදාන භව තමයි මේ අපි කතා කරන පමාව. මඤ්ඤමානෝ මමත්වෙන් ගත්තා තණ්හා කියන්නේ එහෙන උපාදාන භව වද්දෝ මාරස්ස හේතු ඉතුරු වුණා. දැන් මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව තමයි නිත්‍ය ඔන්න නිත්‍ය. සංඛාරය නිත්‍ය වුණා, උපාදාන වී අවසන් වුණා. දැන් හරිද? මේක සමාව. මේක අයෝනිසෝ මනසිකාරය. විවතනින් පාවිච්චි කරනවා. බුදුවරු හොයාගත්ත මේ ශාස්ත්‍රය මිනිසාගේ දුකින් මිදීම සඳහා මිනිසා යොදා ගන්න ඕන ලබාගත් ජීවිතේ. මතු ජීවිතේ ප්‍රාර්ථනා කරගෙන ඉන්න මනුස්සකම ලැබුණාට ධර්මය හම්බුනේ නැත්නම් වෙනත් ආගමයක දෙනොත් සතෙක් වෙලා ඉපදුනොත් ඔබට තියෙන මේ අවස්ථාව පිළිබඳ බුදුන් වහන්සේ වර්ණනයක් කරලා තියෙනවානේ. මේ මිශ්‍රයේ ඉන්න සත්පට්ඨාස අතුලත් කරලා තියෙනවා උන්වහන්සේ දුස්සක්ෂණ හතකින් උපන් අය. කවදාවත් මේ හතේ අයට බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් නැහැ. උපාදානය තුල තම තමන්ටයිදි සැපෝස්සේ සතර ඇවිදින්ඩයි වෙන්නේ. මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්සර දේශනා කියන කාරණාවෙන් මනුස්සයාට මෙන්න මේ සදාහන් හමු වුණාම උපාදානයේ නිදෙන ආකාරයේ කියාදෙන. දැන් උපාදානයේ නිදීම සඳහා උත්සාහ කළ යුතුයි අලං වායමිතුන් තත්ත. ඒක කල්ප ගණනාවකට පස්සේ, දහස් ගණනාවකට පස්සේ ඔබට ලැබෙනා වූ දුර්ලභ ගණේ අවස්ථාවක්. කලදුටු කල වලිහගම් කියලා යොදන්නේ සාමාන්‍යයෙන් හොඳ පැත්තට නෙමෙයි නරක පැත්තට. නමුත් මේ ධර්මයේ පැත්තෙන් ගත්තොත් මේ කලදුටු කල දැන් එහෙනම් වලිහ ගන්න වෙනවා. එහෙමනම් අන්න දැන් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ සිද්ධිය අවශේෂ නිරෝධේ, මේ පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන බව අවශේෂ නිරෝධේ පමාවයි භාවනාව නෙමෙයි. ඒ අනිත්‍ය නෙවෙයි නිත්‍ය. දැන් අපි කියෙන්නේ මොකද්ද? කිංච සංකාරං නිච්චතවපගතේයනා තේන්න නේතං තානං විජ්ජති. ආර්ය පුද්ගලෙක් අතින් මේක වෙන්න බෑ. එහෙනම් ආර්ය පුද්ගලයා ගාව අවශේෂ නිරෝධේ වෙන්න බෑ. නිරවශේෂ නිරෝධේ වෙන්න ඕන නේද? අවශේෂ නිරෝධේ පමාවයි, නිරවශේෂ නිරෝධේ භාවනාවයි නේද? විදර්ශනාවයි නේද? බලමු අපි අන්තිමට. සංඛාරං පෙන්වන කතා. අපි ගන්නවා ආයත් අර සිද්ධිය. චක්කුංචය ගත්ත නිසා අපි ගන්නවා උන්නම් ගහනංච කියලා. නැත්නම් ජීවහාචක ඕන එකක් ගන්න. දිවෙන්නම් වෙනස් වෙන්නේ රස රූපය හම් වෙන අධි ප්‍රසාදයට. එතනත් ඊට පස්සේ පස්සපච්චා වේදනා. එතකොට රස තණ්හාව. ඒකට ඇලුනොත් අන සිතුවිල්ල නැවත නැවත විඳින්ද. රස දැනෙන එක ඕන කෙනෙකුට පාන තියෙනකොට වෙන දෙයක්. නමුත් රසය කියන්නේ සිතුවිල්ලක් කරුණාම සිතුවිල්ලට ඇලෙන එක නේ රස තණ්හාව කියන්නේ. ආයි ඊළඟ දවසේ රස දැනෙයි, එදාට තණ්හාව නැතුව රස දැනෙයි. නමුත් යලි යලි විඳින්න ඕන කියලා හේතුව තිබ්බොත් එතකොට ඒක රස කාමයේ රස තණ්හාව පස්සවච්ඡා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන වෙන්න දැන් බෑ. දැන් මේ පාර නෙමෙයි මම මේ පෙන්වන්න හදන්නේ. තස්සා ඒව තණ්හාය. ඇහෙනම් රූප තණ්හාව, කනේනම් සද්ද තණ්හාව, නාසයෙන්නම් ගන්ධ තණ්හාව, දිවෙන් රස තණ්හාව, කයෙනම් පොට්ටබ්බ තණ්හාව, අරමුණු වලනම් භාවනා ඇතුළු කරේ ධම්ම තණ්හාව. අශේෂ විරාග නිරෝධෝ උපාදාන භව විනොත් ශේෂ උපාදාන භව නොවෙන්න ඒ තණ්හාව ඔබට ඇලීම මමත්වෙන් ගැනීම නොකර ඉන්න පුළුවන් නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. මේ අනිත්‍ය, මේ අනිත්‍ය, මේ සංඛාරය අනිත්‍ය වශයෙන් ගත්තා. අන්න එහෙනම් මේ බුදුදහම තුළ රහසක් හෙළි වෙනවා. මෙතෙන් දෙනකොට සත්‍යාසතර ඇවිදින්නේ සංඛාරයන්ගේ නිත්‍යතාවය තුළ බව තේරෙනවා. දැන් ආර්ය පුද්ගලයාට තවදුරටත් උපාදානය වෙන්න මගේ මම මගේ ආත්ම කොට ගන්න අයිතියක් නැහැ. අන්න බුදුන් වහන්සේ වදාරනවා, සරියුත් සාමුදුර වදාරනවා, ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි බලං සච්චිකරේ යති. ඔය පංච උපාදානස්කන්ධේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඔබ බුදුන් නැත යනවා. වක්කලි හිමියන්ට වදාරනවා. ඔන්න මම මේ සමාජයට ඉදිරිපත් කරන ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් තේරුම් ගත්තා වූ හැමතෙම අයිති එකම භාවනාව විදර්ශනා, විවිධ භාවනා වෙනවට. දැන් ගාථාවට යමු අපි. මොකද්ද පැහැදිලි කරලා තිබුණේ? මෙන්න මේ සිද්ධිය තේරුම් ගත්තාම ඔබට අර කිංච සංඛාරෝ, ඔබට තියෙන සංඛාරයක්, ඔබට පාපේ නම්, ඔබට පින නම්, ඔබට ධානය නම්, ඒකට අදාළයි. දැන් මා මෙතන ලස්සන සිද්ධියක් විදිහට කරනවා ඔබට. මේ පෘථග්ජන පුද්ගලයා හොරෙක් මරේ තක්කඩියෙක් වුණාට කමක් නැහැ, බණ තේරෙනවා නම් ඔහුට අපුණ්‍යාවි සංකාරය අනිත්‍ය බලන්න පුළුවන්. මේ නිසා තමයි අඟුලිමාල දහසක් මරලා මේක බලලා අපාවෙන් මිදුනේ. මේ නිසා තමයි හොරුපාන්සිය කතාවේ හොරුපාන්සිය පඬිතුහාමඳුරු පඬිතුහාමරයන් ආස්තෙන් බුදුන් වහන්සේට ඇවිදින් හොරතමේ නිදහස් වුනේ. කියන්නේ මේක විතර ගැඹුරක් පෙන්නනවා. ඕනෑම පාපකාරීෙකුට සද්ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ නතහරින්න පුළුවන්. නැත්නම් පින් කරලම නිවන් ලබනවා නෙමෙයි, පිනට සවාන් වෙනවා නෙමෙයි. පව් කාර්යයක් ධර්මයේ තේරෙනකොට පව් අபிසංඛාරය අතාරිනවා. පින්කාරය ධර්මයේ තේරෙනකොට පින්වල අபிසංකාරය අතාරිනවා පිනාතාරින්නේ නැහැ. ධානලාභී අහුවෙලා ඉන්නේ ධානයේ අபிසංකාරයෙන් ඔහු අபிසංකාරය අතාරිනවා. ඒ කියන්නේ පෞකාරයටත් බුදු සමය සෝවාන් වෙන්න පුළුවන්, පින්වන්තයාටත් සෝවාන් වෙන්න පුළුවන්, ධානලාභියාටත් එහෙ ගියාම බෑ මෙහෙදි බුදුහාමුදුරන්ගේ බණ තේරුණොත් ඒක අතහරින්න පුළුවන්. ඔන්න ලස්සන. තේරුම් ගන්න. එහෙනම් මෙන්න මේක නැවත නැවතත් ඔබේ වැඩ අතපසු කරන්න එපා. ඔබට මවක්, පියෙක්, ගුරුවරයෙක් තව විවිධ භූමිකා පියවට කියන්නේ භූමිකාවක් රඟපාන්න තියෙනවා. රඟපානවා කියන්නේ බොරුවට රඟපෑමනේ, භූමිකාවක් පැවරී පවතිනවා. රඟපෑම කියන්නේ බොරුවක්නේ. කියන්නේ ඇත්ත දෙයක් නෙමෙයි. නමුත් මේ කියන්නේ Tamanta චරිතයක් පැවරෙනවා. මව, පියා, ගුරුවරයා, පාලකයා, තැපැල්කරුවා, තැපැල් ස්ථානාධිතුමා, ප්‍රියදුර ආදී වශයෙන්. ඒ භූමිකාව රටට අවශ්‍යයි, ඔබට ජීවත් වෙන්න අවශ්‍යයි. එයා අතහැරලා මේක වලන්නේ යන්න එපා. ඒක අතහැරලා වලන්න ඕන නම් පැවිදි වෙන්න ඕන. නමුත් මේක ජීවිතයේ උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් වශයෙන් ඔබටත් පුළුවන්. ඒ මොහොත ඇතුළතින් එනා වූ සිද්ධිය හදන්න බාහිර බාධාවක් නැහැ. ඒකට ආයතන සංග්‍රහය හෝ රියපදවීම හෝ බාධාවක් වෙන්නේ නැති කට කැදීම. Taman මේක ඇතුළතින් දැකලා ඒ මොහොතේ අතහරින්ට වෙනවා. තේරුම් ගන්න ඕන. එහෙමනම් නැවත නැවතත් මෙන්න මේ කටයුත්ත කිරීමේදී මොකද වෙන්නේ? ඔබේ ජීවිතයේ අර සංඛාරය එන වෙලාවට මේ සංඛාරය එන හැටි තමයි කාම විතරකේ, ව්‍යාපාද විතරකේ, විහිංසාව විතරකේ කියන අදහස් වලින් තම තමන් ජීවත් වෙන තැන්වලදී පෙර පරිදි ඒකට අහුවෙලා යනවද? එහෙනම් ඔබ ආයෙත් එහෙම යන්නේ පුතක් යන පුද්ගලයා. ඔබට මේ தත්ත්වයේ තේරෙනකොට මේක පිළිගන්න බැරි වෙනවා. ඒ අපායට යෑම, බඹලෝට යෑම, කාම ලෝකෙට යෑම නෙවෙයි, බුදුන් වෙත යෑම නෙවෙයි. බුදුන් වෙත යෑම නම් මේ සංඛාර කිංච සංඛාරං නිච්චතෝපගච්ඡය වෙන්න බෑ. පෞනිත්‍ය වෙන්නත් බෑ, පින්නිත්‍ය වෙන්නත් බෑ, ධානනිත්‍ය වෙන්නත් බෑ. අල්ලා නොගැනීමේ අනිත්‍ය පිළිගන්න වෙනවා. දැන් අල්ලා ගැනීමටයි නිත්‍ය කියන්නේ, අල්ලා නොගැනීමටයි අනිත්‍ය කියන එක පැහැදිලි වෙන්නේ නැතිද? ඇයි මේ තරම් මේක මේ සමාජයට කියන්න වසර 15ක් විතර දිස්සේ දඟලන්නේ? ඈ අර බොරුවම හැමතැනම කී කියා ඉන්නවා, බොහෝ දෙනෙක් අනුගමනය කර කර ඉන්නවා. ඇහෙන කාට හරිවත් තේරෙන්නේ නැතයි. අවසානයේ ගන්න දැන් අර ගාතාව මුලින්ම ගත්තේ එක අනිච්ඡං අනිච්ඡතෝ දක්ඛං. අන්න එන වෙලාවට ස්කන්ධ පංචකය අනිත්‍ය දේ, මම නොවන දේ මම නොවන වශයෙන් මමත්වෙන් ගන්න අවසන් කරන්නේ නැද්ද? දුක්ඛ කියන්නේ දුක නෙමෙයි, මමත්වෙන් ගන්න කිසිවක් නැති බව දුක්ඛ. දුක්ඛ කියන්නේ කිසිවක් නැති අසාර. එහෙනම් ස්කන්ධට පංචිත වෙන දේ හේතු කොට තැබීම ආත්ම, තේරුක නොතබන එක අනාත්ම. ආත්මයක් නැ නෙමෙයි. අනිච්ඡං අනිච්ඡතෝ දක්ඛං දුක්ඛමත් දක්ඛෝ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුබං අසුබතද්දසොං. අසුබ කියන්නේ එතන සුබාලුත් අවුරුද්දක් වේවා, එහෙම නැත්නම් දස අසුබයෙන් නරක පිටි ශාරීරික කොටස් වල තියෙන අප්‍රසන්න බව නෙමෙයි. හොඳයි, සපයි, සාන්තයි කියලා ගන්න බැරි බව, ඇලෙන්න බැරි බව. එහෙම බලනවා නම් ඒකට කියනවා සම්මාදිට්ඨි සමාදානා. ඔන්න ආරි සම්මාදිට්ඨිය. පෘථග්ජන පුද්ගලයා සෝවාන් රහත් දක්වා මේ සම්මාදිට්ඨි සමාදානෙන් අරදුකට හේතු වයින් කරගන්නවා. සබ්බ දුක්ඛා උපජ්ජගූ. ඔබ හැම දිනාටම ධම්මස පාදා ගැනීමට මේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීම ඉටු කළයි කියන අදහසින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙව ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අනුග්‍රහක දායකත්වයේ ධර්මයෙන් ඒ පින්නතුන් මාතෘකාවක් ලබා දී තිබෙනවා. සෝමාවතියේ සිදු කළ ධර්මදේශනාව ආශ්‍රයෙන් වඩා කරුණු පැහැදිලි කරන්න මම හිතනවා මා යුතුයකම ඉටු කරයි කියලා. එදා පැය එකමාරක්, අද පැයකට දායකත්වයේ දරනු ලබන්නේ දෙමව්පියන් වන අමරතුම් ගියොල සහ පවුලේ සියලු ඥාතීන් විසින්. මේ උතුම් ධර්ම දාණය සඳහා දායකත්වයේ දරා ඇත කියලා සඳහන් කරලා තිබෙනවා. අරමුණ වශයෙන් ගත්කල එංගලන්තයේ ඉපිදෙහි අධ්‍යාපනය ලබා ගුවන් යාන තාක්ෂණික ඉංජිනේරුවරෙක් වශයෙන් විදේශ අමාත්‍යාංශයේ සේවය කරමින් සිටියදී වසර 32ක් ආයු වළඳා 2019 පෙබරවාරි මාස 24 වෙනි දින හදිසියේ අපාතරින් වෙන් වූ නිමාලි අමරතුංග දියණියගේ දෙවර්ථපූර්ණ ගුණානුස්මරණයේ වෙනුවෙන් මේ ධර්මානුශාසනාව කරමින් ධර්ම දානයක් කරන අතර ඈට හැකිනම් පින් අනුමෝදන් වී සතර දුක් කෙලවර කරන්නට වේවායි ඕන් ප්‍රාර්ථනා කරනවා. සියවන සියලුම පවුලේ මියගේ ඥාති මියගේ දෙමව්පියන් ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී හැබැයි ඉස්තනක් තියෙනවා. සියලුම පවුලේ මියගේ ඥාතිත මිත්‍රාදීන් අතර පින් කැමති අයට මේ පින් අනුමෝදන් වී සතර දුක් කෙලවර වේවා. ධර්මදේශනා කළ සාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවි ලැබී චිර ජීවනයේ සැලසේවා. කොරෝනා වසංගතය මුළු ලොවින් තුරන් වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. එබැවින් ඔවුන් සඳහන් කළ පරිදි කිසියම් ආකාරය අකල් මරණයන්ට බදුරු වෙන සදනා වූ නිමාලි අමරතුංග බියනියගේ දෙවර්ථ පූර්ණ පුණ්‍ය කර්මයේ වෙනුවෙන් ඈවිලුවෙන් කරන ප්‍රාර්ථනය සසර වසනාතුරා අකල් මරණයකට බදුරු නොවි මතුපදිනා ජීවිතයක බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍රයෙනි ලබා තිලක්ෂණ අවබෝධයෙන් උතුම් නිවෙන් තන සේවා කියන ප්‍රාර්ථනයයි. පරලොස්සපත් සියලු ඥාතීන් වෙනුවෙනුත් එම ප්‍රාර්ථනය කරන අතර අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබට ධර්මශ්‍රෝණී කලාව අනිකුත් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසී ජනින ගමන් බිමන් රැකියාදී කටයුතු සාර්ථක තුවි අනාගත බලාපොරොත්තු ඉටුවි රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනය ලැබී විලක්ෂණී ගැඹුරු වටහා ගැනීම තුළින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බාණං